ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනී අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේයි. සමන්ත චක්කවාලේසු අත්‍රාගතංතු දේවතා සම්ධම්ම රාජස්සේ සුනන්තු සංඝමුක්ඛේදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දුක්ඛේඥානං බුද්ධඥානං දුක්ඛසමුදයේඥානං බුද්ධඥානං දුක්ඛනිරෝධේඥානං බුද්ධඥානං දුක්ඛනිරෝධගාමිනී පටිපදායඥානං බුද්ධඥානං අත්තපටිසම්භිදේඥානං බුද්ධඥානං ධම්මපටිසම්භිදේඥානං බුද්ධඥානං නිරුත්තිපටිසම්භිදේඥානං බුද්ධඥානං ප්‍රතිභානපටිසම්භිදේඥානං බුද්ධඥානං ඉන්ද්‍රිය පරෝපනියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සම්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ අනන්ත ඥාන සමන්වාගතයි. ඒ අනන්ත අප්‍රමාණ ඥාන ධර්මයන් අතුරින් චිද්දස බුද්ධ ඥානයන් මෙතන හැඳින්වෙනවා. විශේෂයෙන් අදාපතු උදාපත් වෙන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. ජයන්ති වර්ෂයයි බොහොම වැදගත් අවස්ථාවක්. මේ අවස්ථාවේ අපේ సంతාන තුලට සර්වඥන් වහන්සේ කවුද කියන ආභෝධයක් ඇති කර ගැනීමෙන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා. මේත වසර 2599කට පෙර එමේ සර්වඥන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ වීර්ය කරමින් වැඩ සිටියා. මොකද බුදුරජාණන් වහන්සේ අත්ථ කිලමතා නියෝගයේ අත්හදා බැලීම සීලම තථාගතයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. කාමසුඛල්ලිකාන් යෝගියත් අත්ථ කිලමතා නියෝගියත් කියන මේ අවස්ථා දෙකම අත්හදා බැලීමෙන් අනතුරුයි මධ්‍යම ප්‍රතිපදා වනුගමනේ කරුන් ලබන්නේ බුද්ධත්වයේ පිණිස අපේ තථාගතයන් වහන්සේ වසර 6ක් තිස්සේ පුදුමාකාර කිසි කෙනෙකුට කළ නොහැකිදී ජඩි වීර්යයක් අදිෂ්ඨානයක් කරගෙන අත්තිචල මතාන යෝගයේ පෙරුවා තමන් වහන්සේ ඒ අත්හැරලා සති දෙකක් තරම් කෙටි කාලය තුලදී මධ්‍යම ප්‍රතිපදාවම අනුගමනය කරන්න ඉදිරිපත් වුණා. පැවිදි වෙලා සතියක් ඇතුළත අෂ්ට සමාපatti පංච අභිඥා ලබා සිටී තථාගතයන් වහන්සේට බුදු වීමට සති දෙකක් තරම් කෙටි කාලය ඇතුළතදී නැවතත් ඒ අෂ්ට සමාපatti අභිඥා බල උපදවා ගන්න පුළුවන් වුණා. සමෙන් සාරවත්යන් වහන්සේගේ එදිනේ සිදුවෙච්ච ආශ්චර්යයේ සිදුවීම් අපි සෑම දිනාටම සිත විස්මිත බවට පමුණවන සිදුවීම් බවට පත් වෙලා තියෙනවා. හේතුව ප්‍රතිසන්දික් මංගල්‍යයත් උත්පත්ති මංගල්‍යයත් බුද්ධත්ව මංගල්‍යයත් ධර්මචක්‍ර ප්‍රවර්තන මංගල්‍යයත් පරිනිර්වාණ මංගල්‍යයත් කියන අවස්ථාවන්හිදී දසදහසක් ලෝක ධාතු වල කාත්‍යාරී පාමින් සිද්ධ වෙච්චි ආශ්චර්ය ජනක දේවල් අහලා ඇති පින්නතුන් මේවා අදිෂ්ඨාන බලෙන් සිදු වුණා නෙමෙයි දෙයකනෝගේ බලයෙන් මේ බලපෑමකින් සිදු වුණා නෙමෙයි මේවාට කියනවා ධර්ම නියාමයේ කියලා. ලෝකේ නියාම ධර්ම කියනවානේ ඔක්කොම පහ එයින් ඉතා විසිතුරු දෙයක් තමයි මේ ධර්ම නියාමය. ඒක බුද්ධ වචනින් කියනවා නම් පුණ්‍ය ඉර්ධිය. සාරවත්ඥන් වහන්සේගේ පාරමිතා පුණ්‍ය සම්භාර ධර්ම ඉර්ධිය. මේ අනුව සලකා බැලීමේදී අපේ මහා බෝධිසත්වයන් වහන්සේ යන් දවසක දීපංකර පාදමූලයේදී ප්‍රථම වරට බුදු වෙන බව ස්ථීර කරගෙන නියත යුරණස්සී ලැබුවසේක් නම් ඒ දාස හරියට මුදාපත්ති තිබුණා මේ ප්‍රාත්‍යහාරය මුළු දසදාසස්සක් වෙල ඒ දාස හරියට මේ වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසක් දුණා ත්‍රාගීම ප්‍රතිසන්දි මංගල්‍ය පස්තිම ගවෙහි මේ මොහොතේදී දසදාසක් ලෝක ධාතු වල දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. උත්පත්ති මංගල්‍ය දවසෙත් ඒ විදිහටම සිද්ධ වුණා. ත්‍රාගීම ලෝතුරා බුදු වෙන දවසෙත් ඒ විදිහටම සිද්ධ වුණා. මේ සියල්ලම පුණ්‍ය ඉර්ධියෙහි මහිමයයි. අපි කවුරුත් අහලා තියෙනවා පුණ්‍ය වැතෝ ඉද්දි කියලා විශේෂ ඉර්ධියක් තියෙන බව. ලෝකී ඉර්ධි වර්ග ඔක්කොම 10යි නේ තියෙන්නේ. ඒක තමයි පුණ්‍යවතෝ ඉද්දි කියන මේ ඉර්ධි විශේෂය. එනිසා කලින් ඇති උතුමන් සිදුවෙන මේ ආචාර්ය සිදුවීම් ධර්ම නියාමයේ හැටියට හැඳින්වෙනවා. ඒ මේ සරුවක්ඥන් වහන්සේ ලෝතුරා බුදු වෙන දවසේදී අලියම් කාලයේදී තමන් වහන්සේ පංචමහා සුඛණයකින් දැක්කා. පසුදින තමන් වහන්සේ ලෝතුරා බුදු වෙන බව ඒ කියන්නේ වෙසක් පොයේට අවදි වෙන අලුයම් කාලයේදී තමන් වහන්සේ දවසේදී පින්නපාත චරියාව සඳහා සූදානම්ව සිටිද්දී අජපාල නුගරුක් මොල සමවස්සෝයෙන් වැඩී නිද්දී සුජාතා සිටු දේවියගේ ආචාර්ය ජනක ශීලපායාස පූජාව පිළිගන්ට සිද්ධ වුණා. දේවාදීග විස්තර විවරණ වශයෙන් කිය යුතු දේවල් කවුරුත් අහලා තියෙනවා. සුජාතා සිටු දේවිය කල්පලක්ෂයක් මේ සඳහා පෙරම් පුරාගෙන පුත්තමාවක් සිටිනේ. මේ ශීලපායාසය පිළිගන්නලා යනගෙන කීවේ ස්වාමීනි මගේ පැතුම් ඉෂ්ට වුණා. ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා දිස්ස සිද්ධ වේවා කියලයි. සතාගතයන් වහන්සේ දවසදී නිරංජරානන්දිය පන් පහස වෙලා දවස් 49කට අදිස්ථාන කොට කිරිපිලු 49ක් කොට වැළඳුවා. සබවින් මේ ශීර පායාසයේ මේ සක්වල කුඩා දෙවියන්ගේ දිව්‍ය ඕජස් සහිතයි. කිසි කෙනෙකුට වෙන දිවවාගත නොහැකි තෞතිසා භවනේ දෙවියන්ගේ සුදා භෝජනීය වගේම මේ ශීර පායාසයේ අපද්‍රව්‍ය ඉතුරු වන්නේ නැහැ. සියල්ල ශ්‍රී දේහයට උරා ගන්නවා. එනිසා 49 දාසක් මුළුල්ලේ වැසිකිලි වැසිකිලි යාමාදී ශාරීරික කෘත්‍ය සිද්ධ කරන්නත් අවශ්‍ය වුණේම නැහැ. එක එක දාසයට එක එක ක්ෂීර පායාස පින්ඩයක් ශරීරගතේට ශරීරගතව ශරීරෙහි පැවැත්මට උපකාරී වුණා. මේ විදිහේ තාක්ෂණීය ක්ෂීර පායාසය තමන් වහන්සේට රන් තලියක් අවශ්‍ය නැති නිසා අදිස්ථාන කරලා ගඟට දැම්මේ. මම ආද ලෝතුරා බුදු වෙනා සත්‍යනම් උඩුගම් බලා යේවා මේසේන යටිගම් බලා යේවා කියලා ගඟට දැම්මාම සබෙහි මහංශේක් වාගේ ස්වර්ණංශේක් වාගේ මේ රන් තලිය උඩුගම් බලාගෙන ගිහිල්ලා පේනතෙක් මානේදී බෝසතාණන් වහන්සේ මාමේ ගංගාවේ සලා වැටුමකින් ගිලා බැස්සා. ඒක අදක් තියෙනවා කියන නාග භවනේ මාන්දේනික නාග භවනේ බුදුරජාණන් වහන්සේ මේ අතරත තථාගතයන් වහන්සේ රුක්සෙවන් වලට මිවි සුදුසු වේලාවෙන තුරු සමවස්සෝයෙන් වැඩ හිටියා. මේක සීලමු තථාගතයන් වහන්සේලාගේ චාරිත්‍රය. සසනදී පෙර ජාති ජාතිවල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මංවත් මම්මාවත් කියලා තිරිසුදු කළා සුදු යන් ඉහෙල කෙහෙල් තොඩන් නම් වල සුදු යන් වැඳලා වාගේම මල් යන් ඇදලා න්යාගේ ශරීරශීලී කළ කුසල බලයෙන් තමන් වහන්සේට පෙනී ගියා. බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධි මණ්ඩලයේත යහයිති බොහොම දර්ශනීය මාර්ගයක් පෙනී ගියා. මේ පුණ්‍ය irdiyen සිදුවෙන දේවල් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙනව සත්‍යයේ කියන බ්‍රාහ්මණ උතුමේ යතරදී සම්මුත වෙලා සතාගතයන් වහන්සේට කුසතනමිති අටක් පිළිගන්නවා. සියලුම සරුවක්යන් වහන්සේලා බුදු වීමේදී වාඩිවනු ලබන්නේ තනුකොළ ඇතුරු අතුර ලද ආස්තරණයකයි. ඒ ධර්මතාවත මේ කුසතනමිති ලැබුණා. ශ්‍රී මහා බෝධින් වහන්සේ ඒ වෙනකොට වයසින් අවුරුදු 35ක් සම්පූර්ණයි. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේමයි මේ බෝධි අංකුරේ පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා සාරාංශයේ කල්පලක්ෂයේ තුල පහළ වූ සරුවක්යන් වහන්සේලා 24 නමක්ම මේ බෝධින් වහන්සේ පිළිබඳ විවරණ දීලා තිබුණා. බෝධිසත්ව භගවතු අසත්වෝති පවච්චති කියලා. මේ ගෞතම ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධි වෘක්ෂය වෙන්නේ අස්වත් වෘක්ෂයයි කියලා විවරණ දීලා තිබුණා. එමේ ආචාර්ය වස්තුව තමයි දවසේදී සියක් ක්‍රේනා කියලාට ඇවිල්ලා සුදු සුදු වට කණින් යුත්තව බෝධින් වහන්සේ පනශ්‍රීණිකින් අතුපතර පැතිරීලා බොහෝම ලස්සනට සාකා පත්‍ර පලාස දිලිසමින් පැවතුණු දවසක් එතෙන් වැඩම කළා. දකුණු දිශාව බටහිර දිශාව උතුරු දිශාව බැලු ආසන පනවා ගන්න ඒ දිශාවන් දිලා බස්නාක් මෙන් පෙනී ගියා. නැගෙනුනේ දිශාවට පැමිණ වෙලාවේ බොහොම නිශ්චල වුණා. එතෙන්දී කුසතන මිතියලන්ද යෙදුණා. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ආසන පනවා පූජා කළ කුසල බලයෙන් 14 වෙනියක් දිග කාල ඇති ආසනයක් පැන නැගුණා. මේ ආසනයේ උඩට බද්ද පාරියංගෙන් වාඩි වුණ බෝධින් වහන්සේට පිටදී නැගෙනහිර දික් බලාගෙන අදිස්ථාන 4ක් ඇති කරගත්ත. කාමං තචෝච නහරෝච අට්ඨීච අවශිෂ්‍යතු උපශිෂ්‍යතු ශරීරේ මාංශලෝහිතං යන්තං පුරුෂතාමේන පුරුෂවිරියේන පුරුෂපරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිෂ්‍යති කියලා අදිස්ථාන 4ක් ඇති කරගත්තා. මගේ මේ ශරීරයේ මස්නේ වියලී යතොත් ඒවා සම්පමණක් නාර පමණක් ඇට කඩු පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා කියලා මේ අදිස්ථාන 4 ඇති කරගත්තා. මේ අදිස්ථානේ බිඳින්නේ යම් පුරුෂ ශක්තියකින් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් පැමිණිය යුතු බුද්ධත්වයට නොපැමිණ මේ ආසනේ නොබිඳින්නේ මේ කියන අදිස්ථානෙන් වාඩි වූ නිසා ඒ ආසනයේ නමක් ඇතු වුණා වජ්‍රාසනී කියලා. වජ්‍ර කියන්නේ දීමන්තිනේ. දීමන්තේ කැදෙන්නේ බෙදෙන්නේ කියලක් බැවින් මේ අදිස්ථානයේ කිසිසේත් බුදු වෙනතුරු කඩන්න නැති අදිස්ථානයක් බැවින් ඒකට වජ්‍රාසනී කියලා හඳුන්වනවා. තමන් වහන්සේගේ බෝධි සම්භාර පුරු අන්තිම භාවයේදී සිදුවී චක්කරද්දක් නිසා පසන් වස්වර්ථ ජීව ලෝකයේ මාර්ගේ පුත්‍රයා විශාල මරසෙනගත් සමග පැමිණියා බෝසතුන් වහන්සේ පළවා හරින්ද දෙක සමන් වහන්සේගේ විපාක වාරිය ඉනිතුන් දන්නා නේද විශාන්තේ මහා බෝධිසත්වයන් වහන්සේ වංශගිරියේ තවස්සන් පුරණ අතරත ජෝතික කියන බ්‍රාහ්මණය ඇවිල්ලා දරු දෙන්නා අල්ලගෙන බැඳගෙන යනකොට දරු දෙන්නා මේ තාත මුදවාගෙන ඇවිල්ලා පියාණන් වහන්සේ දිලි අඳාගෙන කිව්වනේ පළමුවෙන් ජාලී කුමාරයා කිව්වානේ පියාණන් වහන්සේ අපි මුදවා ගන්න අපි අම්මයන්කම් බේරගන්න ඒක තැන්කන් දුනේ බෝධිසත්වයන් වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටියා අයමත් ගණගෙන යනකොට ගලකින් ලිස්සලා වැටුණා මේ බ්‍රාහ්මණය දරු දෙන්න අයමත් අත මුදවාගෙන ඇවිල්ලා විෂ්ණුජිනා ජේනිය අසපාල කිව්වා ධානන් වහන්සේ බලන්න මේ මගේ අතේ ලේ ගල නැති බලන්න අපි බේරගන්න අපි අම්මයන්කන් අපිව රැකගන්න එවෙලාවේ බෝධිසත්වයන් වහන්සේ දරන්න බැරි වුණා කාමරයට ගිහිල්ලා ඇඬුණා අනුලා අවසානේ හිතුවා දින්නම් සුදින්නම් දෙන දේ මැනවින් දුන්නා මහා පොළොවක් කම්පා වුණා දෙවියෝ සාදුකාර දුන්නා එනිසා දැන් මාස තුනක් නොවේ මගේ සම්පූර්ණයි පාරමී පුණ්‍ය සම්භාරය එනිසා මා නැවතේ ශෝක නොවිය යුතුයි කියලා හිත හදාගත්තා මෙන්න මේ පසුතැවීමේ ස්වල්ප අකුසලයේ නිසා බෝසතුන් වහන්සේට බුදු වෙන වෙලාවේදී වාසවක ජී පුත්‍රයා පැමිණි බව සඳහන් වෙනවා සබවින් පාරමී සම්භාර මුදුන්පත් වූ මහා බෝධිසත්වයන් වහන්සේලාට සමාදෙන්නේ නැහැ දැන් මතු බුද්ධින මෛත්‍රී සරුවක්යන් වහන්සේ බුදු වෙන වෙලාවේ මාර්ගයේ පුත්‍රයන්නේ නැහැ කියලා සඳහන් වෙනවා උන්වහන්සේගේ පාරමී බලයට වඩා විශාලයි සලසාසංක කල්පලාක්ෂයක්ම බෝධි සම්භාර පිරුවන් නීත ජීතුරන් ලබාගෙන නිසා නමුත් මහා බෝධිසත්වයන් වහන්සේගේ පාරමී ධර්මයන් මුදුන් පමුණුවාගත් බැවින් මේ බෝධි වෘක්ෂයක් තමන් වහන්සේ නොසැලී වැඩි හිටියා මාළදී පුත්‍රයා නව මහා වැසවැස්සෙව්වා ගර්ජන තර්ජන කළා අන්තිමේදී වචනින් තර්ජන කළා තමන් වහන්සේට නෙමෙයෝයි මටයි ඇයිති නැගිටින්න කියලා ආශෙනින් ඒලාවේදී සතාගතයන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ මා විසින් බෝධි සම්භාර පුරලා තියෙන බව සත්‍ය නම් මේ මහා පොළොව මත සාක්ෂි පිණිස වේවා කියලා දකුණු අත පහළට දාන කොට පොළොව කම්පා වුණා කියනවා ඒ කාර්ත කතාවේ සඳහන් වෙන විශේෂ සිද්ධිය අද කාලේ බොහෝ දෙනා මේක පිළිගන්නේ නැහැ මාන සංකල්පනාව කියලා බොහෝ දෙනා බහුලව කියන්නේ නමුත් මේක සිද්ධ වෙච්ච සත්‍යතාවක් බව හොඳින් පැහැදිලි වෙනවා අර්ථ කතාවෙන් බොරුවක් කියවෙන්නේ නැහැ එනිසා විජේත මාර දිව පුත්‍රයා කරපු මහා සතන් වලින් ඌ පැරදුනා කිරිමේ කළාට ධන ගැහැවා මාර සේනාව ශීශයකට ගියා මහා පොළොව කම්පිත වෙනකොට බෝධිසත්වයන් වහන්සේ කළා වුණා සමන් වහන්සේට පිහිට පිණිස ප්‍රවෘත්තිනේ බෝධි වෘක්ෂයයි වජ්‍රාසනයයි පමණයි කිසිම දෙයකෙනෙක් බ්‍රහ්මීය ප්‍රාය ස්ථානයේ රැඳී හිටියේ නැහැ ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ඉරබැසයන්ද මැත්තෙන්න සමන් වහන්සේ පුරුදු කළ ආනාපාන සති කර්මස්ථාන භාවනාව ගත්තා ආනාපාන සතියෙන් චතුර්ථ ඥානෙ උපදවාගෙන ඒ පදනම් කරගෙන සීලම රූපාචර අරූපාචර ඥාන උපදවන්න සසු කර්මස්ථාන සියල්ල ආවර්ජන කළා ධම්ම ඥාන ඥාන සියල්ල අසුභ ඥාන සියල්ල ඊළඟට කසින ඥාන සියල්ල රූප ඥාන සියල්ලම සම්පූර්ණ කරලා තමන් වාසයේ මෙතෙක් ලබා සිටි අභිඥා අතුරෙන් పూర్වේ නිවාස ඥානෙ විහිදෙව්වා. කෙරයන් කාලයේදී పూర్වේ නිවාස ඥානෙන් අතීත භව සංසාරේ දීර්ඝාන්තර කාලයක්ම නුවණින් විමසා බැලුවා. විශාසංක කල්පලාක්ෂයකට ඉස්සරීතම් පෙරුම් පුරාගෙන ආපු හැටි භවයෙන් භවයටුන් වාසයේගේ පෙරවිසු ආත්ම දක්නා නුවණට වැටුණා. ඊළඟ රාත්‍රී මාධ්‍යම යාමේදී දිව්‍යං චක්ෂුර විඥානේ විහිදෙව්වා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් අද දවස් 7115 මුළුල්ලේ නරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් සහ අවිඥානික ශරිඥානික සීල වස්තුන් මේ දිබ්බ චක්ඛු ඥානියෙන් දැකවදාලා මේ ප්‍රඥා චක්ෂු දෙකෙන් සමන් වහන්සේ මේ හැම සංස්කාර ධර්මයක්ම හේතුඵල පරම්පරාවෙන් පවත්නා බව මනවින්න විදර්ශනාවට පාදක වශයෙන් තේරුම් ගත්තා. සාත්‍රි අලුයම් කාලයේදී එම හේතුඵල ධර්ම සංඛ්‍යාත පටිච්ච සමුප්පාදේ නානා නායක්‍රමයේ විදර්ශනාව කරන්න පටන් ගත්තා. සදමින්ම විදර්ශනා කිරීමේදී සමන් වහන්සේගේ සන්තානේ සම්වර්ෂණ ඥානේ පටන් උද්‍යාවියේ ඥාන භංග ඥානාදී ඥාන අවස්ථාවන් ඉදී දස දහසක් ලෝක ධාතුල සූර්ය මණ්ඩල දස දහසක් පෑවාට වඩා විදර්ශනා ඥානාලෝකේ විසදව සුවිසදව පැතිරෙන්න පටන් ගත්තා. මේ අවස්ථාව පුදුමාශ්චර්යයේ සිද්ධි. ඒලාමේදී තථාගතයන් වහන්සේගේ සන්තානයේ පහළ වූ විදර්ශනා ප්‍රඥා ආලෝකයෙන් අදටක් තරම්වත් ස්වල්ප පරමාණුවක් තරම්වත් ස්වල්ප සංස්කාරයක් ඉතිරි නැතුව සියල්ලම විදර්ශනාවට නැංගුවා. අලියම් කාලයේ ධම්ම මුහුර්තයේ උදාන සුභ මොහොතේදී අර සාරාසංඛ කල්ප ලක්ෂයක් වගේම විෂයාසංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ඇස්න් ඉස්න් මස්න් ලේ රාජ්‍ය අමුදරුවන් පවා දන් දෙමින් දාන පාරමිතාවේ සිට උපේක්ෂා පාරමිතාව දක්වා තිස් ආකාරයකින් පිරු පාරමිතා අනුභව බලයෙන් සීවිධාර්ථ චරියාවෙන් පංචමහා අධිෂ්ඨාන බලයෙන් තමන් වහන්සේගෙන් සුව උත්සාහයෙන් කිසි වෙනුවගේ උපදේශයක් නොමැතිව මෙන්න මේ දුක්ඛය සමුදය නිරෝධය මග්ගයන චතුරාර්ය සත්‍ය ධර්මය සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵලානුක්‍රමයෙන් සරුව ප්‍රකාරයෙන් අවබෝධ කරගන්න අතරතේ අරියත් මාර්ගඥානීයට අනතුරු අරියත් ඵලයට පත් වෙනකොටම සරුවඥ සන්තානයේ පහළ වෙන්න අවශ්‍ය තාක් සියලුම ඥාන සම්භාර පහළ වුණා. ඊමේ ඥාන සම්භාර අතර 14ක් තමයි මාස්තුකා කරන්නේ දුනි මුලින්. සැබවින්ම මේවා සවිස්තරව කියනවා නම් පැය ගණන් සති ගණන් කිය යුතු දේවල්. මේදී සඳහන් වෙනවා බුද්ධ ඥාන 14ක්. බුද්ධ කියන මේ වචනේ තේරුම් බොහෝ සෙයින් සමදෙනා දන්නවා. බුද්ධෝ චේනත්තේන බුද්ධෝ. බුද්ධ කියන්නේ කුමක් කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානීති බුද්ධෝ බෝධේතා අජායාති බුද්ධෝ. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් ආબોධ කළ නිසාද බුද්ධ නම් වෙනවා. දෙවස් ජනතාවට ආબોධ කරලා වදාළ බැවින්ද බුද්ධ නම් වෙනවා. සබ්බඤ්ඤතාය බුද්ධෝ සබ්බ දස්සාවිතාය බුද්ධෝ අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ. සියලුම අවිඥානික සංඥානික සංගත සංකත ධර්මයන් දන්නා බැවින් බුද්ධ නම් වෙනවා. දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. අන් කෙනෙකු විසින් නොව තමන්ගේ නුවණින් ආબોධ කළ බැවින් බුද්ධ නම් වෙනවා. විසවිතානි බුද්ධෝ පිපෙන නෙළුම් මලක් වාගේ ලස්සනට තමන්ම ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධ නම් වෙනවා. කීනාසව සංඛාතේන බුද්ධෝ නිරුපලේප සංඛාතේන බුද්ධෝ ආශ්‍රයයන් සියල්ල ශේකල බැවින් බුද්ධ නම් වෙනවා. කෙලෙස් තවදීමක් නැති බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීතරාගෝති බුද්ධෝ ඒකාන්ත වීත දෝෂෝති බුද්ධෝ ඒකාන්ත වීත මෝහෝති බුද්ධෝ ඒකාන්ත නික්ඛලේශෝති බුද්ධෝ ඒකාන්තෙන් වීතරාගී නිසා බුද්ධ නම් වෙනවා. වීත දෝෂී බැවින් බුද්ධ නම් වෙනවා. වීත මෝහී බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත නික්ඛලේශී බැවින් බුද්ධ නම් වෙනවා. මේ නිරිසත්‍යෝ ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ ඒකායන මාර්ගේ ගමන් කළ නිසා බුද්ධ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ එකලාව කාමී වසහායක් නැතු අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සාරුවක්ඛාඥානේද පැමිණි බැවින් බුද්ධ නම් වෙනවා. අබුද්ධිය තත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ සියලුම අවිද්‍යාන්ධකාරයේ නැසූ බැවින් බුද්ධ නම් වෙනවා. සියලු ප්‍රඥා ලෝකේ ප්‍රතිලාභ කළ බැවින් බුද්ධ නම් වෙනවා. බුද්ධෝති නීතන්නාම මාතරා කතන් අපිතරා කතන් බාතරා කතන් භගිනියා කතන් බුද්ධ කියන මේ ශ්‍රේෂ්ඨ නාමයේ මෑණියන් තබූ නමක් නොව පියාණන් තබූ නමක් නොව සහෝදරයන් සහෝදරීන් තබූ නමක් නොව මේ ඥාති ශාලෝහි කතන් මිත්තාමච්චේ කතන් ශාලේ නෑයන් තබූ නමක් නොව හිතමිත්‍රයන් තබූ නමක් නොව මේ සමන බ්‍රාහ්මණෙහි කතන් දේවතාහි කතන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක් නොව දෙවියන් තබූ නමක් නොව හිමොක්කාන්ත ගමේ තම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහ සම්බන්විත ඥානස්ස ප්‍රතිලාභා සච්චිකා පඤ්ඤති යදිදං බුද්ධෝති. මේ බුද්ධ කියන සුද්ධ නාමයේ බෝධි මූලයේදී අරියත් මාර්ගයේ තනතුරු අරියත් ඵලයේ නැමැති හිමොක්ඛාන්තයට පැමිණි අවස්ථාවේදීම තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ධර්මයේ නිසා ලැබුණු ගුණ නාමයක් තමයි බුද්ධෝ කියන සුද්ධ නාමය. මේ සරුවඥන් වහන්සේ බුද්ධ නම් වෙනවා. ඥාශේගේ సంతානගත ප්‍රඥා ආලෝකිත කියනවා ඥානං ඥානං කියලා. මේ ඥානං කියන එකේ ප්‍රභේද 30ක් සඳහන් වෙනවා. ඒ සමතිස් ආකාරයේ ප්‍රඥාව සියල්ලම තථාගතයන් වහන්සේගේ సంతානෙ විද්‍යමාන වෙනවා. මේ බුද්ධ ඥාන බුදුරජාණන් වහන්සේගේ సంతානයේ 15 ඥානයන් අතුරින් 14ක් මෙතන හැඳින්වෙනවා. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සත්‍ය සම්බන්ධව සීල ආකාරයෙන් දන්නා ප්‍රඥාව දුක්ඛ ඥානයයි. ඒක බුද්ධ ඥානයක්. දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං රාගයම දුකට හේතු වෙන දුක්ඛ සමුදය පිළිබඳ ආબોධය බුද්ධ ඥානයක්. දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං සීල දුක්ඛ ධර්මයන්ගේ නිරෝධේ සංඛාත නිර්වාණය සම්බන්ධ සියල්ල දක්නා නුවණ බුද්ධ ඥානයක්. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං බුද්ධ ඥානං මේ දුක්ඛ සියල්ලම නිරෝධ කරන්නා වූ නිරෝධ සත්‍යයට පැමිණෙන්නා වූ ප්‍රතිපදා සම්බන්ධ සියල්ල දක්නා ඥානය බුද්ධ ඥානයක්. අර්ථ පරිසම්මිදේ ඥානං බුද්ධ ඥානං අර්ථ ප්‍රතිසම්බදා පිළිබඳව සියල්ල දන්නා ඥානය බුද්ධ ඥානයක්. ධම්ම ප්‍රතිසම්මිදේ ඥානං බුද්ධ ඥානං ධර්ම ප්‍රතිසම්බිදා ඥානය පිළිබඳ දන්නා ඥානය බුද්ධ ඥානයක්. නිරුත්ත ප්‍රතිසම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ත ප්‍රතිසම්බිදා පිළිබඳව සියල්ල දන්නා නුවණ බුද්ධ ඥානයක්. ප්‍රතිභාන ප්‍රතිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ප්‍රතිභාන ප්‍රතිසම්බිදා ඥානය පිළිබඳ සියල්ල දන්නා නුවණ බුද්ධ ඥානයක්. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරිය ඥානය බුද්ධ ඥානයක්. සත්තානං ආශයානුසේ ඥානං බුද්ධ ඥානං සීල සත්‍යම් පිළිබඳව ආශේ අනුසේ දන්නා ඥානය බුද්ධ ඥානයක්. යමක පාටිහානී ඥානං බුද්ධ ඥානං යමක මහා ප්‍රාත්‍යාදීනමේ ඥානය බුද්ධ ඥානයක්. මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්ති ඥානේ බුද්ධ ඥානයක්. සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං සර්වඥතාඥානේ බුද්ධ ඥානයක්. අනාවරණ ඥානං බුද්ධ ඥානං අනාවරණඥානේ බුද්ධ ඥානයයි. ඉමානි චුද්දශ බුද්ධ ඥානානි මේ 14 දෙකේනා සුදුසක් වූ බුද්ධ ඥාන. ඉමේසං අට ඥානානි සාදා ශාවක සාධාරණානි මේ 14න් අටක් තේනවා ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. චේඥානානි අසාධාරණානි ශාවකේ හීති. මේ හයක් තේනවා ශ්‍රාවකයන්ට සාධාරණ නොවන සරුවක්යන් වහන්සේගේ సంతානේ පමණක්ම ලැබෙන ඥාන ධාතු හයක් මෙතන සඳහන් වෙනවා. දැන් මෙතෙන්දී අපි සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ කිසිම ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුටවත් පසේ බුදු කෙනෙකුන් වහන්සේටවත් නොලැබෙන මේ අසාධාරණ ඥාන පිළිබඳව යම් පමණක් තේරුම් කරගැනීමේ පිණිසයි මෙතන සඳහන් වෙනවා අසාධාරණ ඥාන හයක්. අසාධාරණ කියන්නේ කාටවත් සාධාරණ නොවේ. සරුවක්යන් වහන්සේට පමණයි ලැබෙන්නේ. ඒ කොහොඹ කයේ එක සියලු සරුවක්යන් වහන්සේලාට පමණක් ලැබෙන බැවින් මේවාට අසම සම ධර්මයක් කියලා කියනවා. ඒ අසම සම ධර්මය කියන්නේ අසම වූ සරුවක්යන් වහන්සේලාට සමානයි. ඒ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන කියන මේ ප්‍රඥාවත් ආශයන්සේ ඥානය කියන දෙකම දැන් බුද්ධ චක්‍රය ඇටේටත් හඳුන්වනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරිය ඥානයේ පිළිබඳව සවිස්තරව පරිසම්බිදා මාර්ගපාලියෙහි අහි අට කතාවේ සඳහන් වෙනවා. කතමං තථාගතස්සේ සත්‍යේසු ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං සත්‍යයන් පිළිබඳව ඉන්ද්‍රිය පරෝපණයත් ඥානයේ කොහොමද තථාගතයන් වහන්සේ තියෙන්නේ? එද තථාගතෝ පස්සති සත්‍යේ අපරාජක්කේ මහරාජක්කේ කික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපේ ද්වින්ඤාපේ අපේ කච්චේ පරලෝක වජ්ජ බාදස්සාවිනී අපේ කච්චේ නේ පරලෝක වජ්ජ බාදස්සාවිනී අනාදි වශයෙන් ඉන්ද්‍රිය පරෝපරිඥානිකේ නිමිහි තේදුම බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ තියෙනවා අලියම් කාලයේහි දලස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතද සමයදී ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන ආශයනුසේ ඥාන කේන ඥාන චසු දෙක විගත බුද්ධ ඥාන කේන මේක විහිදුවන දසදාසස්සක් වලට සදවින් මේ පින්තෝරයක් ගන්නා වගේ ඒ දවස්ෙදී මාර්ගඵල ලබන්නම් මේ ඥාන චසුවට පෙනෙනවා අනිත් අය පෙනෙන්නේ ඒ දවසේ ධර්ම ශ්‍රවණය කරන්න සුදුසු අය, ධම්මනේ කරන්න සුදුසු අය, සෝවාන් ආදී මාර්ගඵල නිවන් ලබන්න සුදුසු අය මේ ඥාන චක්ෂුවට පෙනෙනවා කඩපතකට වාගේ. සමාත යදුම් දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් වැඩ සත්‍යයක්ුණත් ඒ අවස්ථාවට ඉරිදීන් වැඩම කළා දී ඇතන තීත වෙන්නේ ඒ දර්ශනීය නිසයි. තෝත මෙහිදී ඒ ඉන්ද්‍රිය පරෝපදී ඥානි කියන නිදානේ තේරුව මෙහෙමයි. ඉන්ද්‍රිය නමින් අපි හඳුන්වනවා අර සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ තියෙන පංච ඉන්ද්‍රිය ධර්මය. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය කියන්නේ හිත පහදවීමේ ප්‍රධානත්වයේ ධර්ම සද්ධා චෛතසිකයයි. විරිය ඉන්ද්‍රිය කියන්නේ හිතට රුකුල් දීමේ ප්‍රධානත්වයේ ධර්ම වීරිය චෛතසිකයයි. සති ඉන්ද්‍රිය කියන්නේ සිතේ කුසල් අරමුණු ඉදිරිපත් කිරීමේ ප්‍රධානත්වයේ ධර්ම සති ස්මෘතියයි. වාගේම සමාධි ඉන්ද්‍රිය කියන්නේ හිත සමාධි භවත එකඟත්වයට පැමිණීමේ ප්‍රධානත්වයේ ධර්ම ඒකාග්‍රතා චෛතසිකයයි. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ සිතට ආභෝධය ලබා දෙන ආලෝකය ලබා දෙන ධර්මයන් අතුරින් ප්‍රඥා කියන අමෝහ චෛතසිකයයි. උද ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම පහට කියන ඉන්ද්‍රිය ධර්ම පහකි. තථාගතයන් වහන්සේ ඒ පුජ්‍යලයන්ගේ సంతානවල මේ ඉන්ද්‍රියන් වැඩුණු නොවැඩුණු බව දැනගන්නේ මේ ප්‍රඥාවෙන් වෙයි. එන් අපරාජක්කේ මහරාජක්කේ ආදී පදවලින් හැදෙන්නේනවා. කජ කියන්නේ කෙලෙස්. අක්ක කියන්නේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ මෙතන මනින්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රියෙහි කෙලෙස් රජස් වැඩි පුජ්‍යලියොත් දන්නවා, අඩු පුජ්‍යලියොත් දන්නවා. ඒ කියන්නේ යම් කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව පිහිටා තියෙනවා, ඕ අල්පරාජස්කයි. ඕකෙන් කෙලෙස් තුනි වෙලා තියෙනවා. ශ්‍රද්ධාව අඩු එක්කෙනාගේ සිතේ මේ කෙලෙස් වැඩි, ඔහු මහරජස්තයි. වාගේම තික්ඛින්ද්‍රිය, ශ්‍රද්ධා වැඩි එක්කෙනාගේ ඉන්ද්‍රිය තික්ඛින්ද්‍රිය, තීක්ෂණ ඉන්ද්‍රියයි. වාගේම ශ්‍රද්ධා අඩු නම් මුදු ඉන්ද්‍රියයි. වාගේම සුවිඤ්ඤාපේ, දුවිඤ්ඤාපේ, ශ්‍රද්ධාව හොඳින් පිහිටා තියෙන එක්කෙනා සුවිඤ්ඤාපයයි සුවසේ ආબોධ කරගන්න පුළුවන්. එසේ නැති කෙනා ශ්‍රද්ධා නැති කෙනා දුවිඤ්ඤාපයයි ආબોධ කරවන්න දුෂ්කරයි. වාගේම එක පේර 60ක් හිතෙව්වක් අපේ කච්චේ පරලෝක වජ්ජ බාදස්සාවිනි යම් කෙනෙක් ශ්‍රද්ධාව හොඳින් පිහිටා තියෙනවා ඒ අත්තාට පරලෝක ගැන බොහොම බයක් තියෙනවා සංසාර ගමන ගැන ශ්‍රද්ධාව නැති කෙනාට සසර ගැන බයක් නැහැ මේ විදිහට ශ්‍රද්ධාව වීරිය ස්මෘතිය සමාධිය ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයන් යම් කෙනෙකුට හොඳින් වැඩි තියෙනවා නම් සසරදී දාන සීල නෛෂ්ක්‍රම්‍ය විපඥා වීරිය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ ගුණාංග පුරුදු කරලා තිබුණා නම් එවැගේම දස කුසල ධර්මයන් මනව අනුගමනය කරලා තිබුණා නම් එවැගේම සිව්බඹ විහෙරණ වඩලා තිබුණා නම් සමථ විපස්සනා වඩලා තිබුණා නම් ඕගේ සංකානේ මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ඥාන කියන ඉන්ද්‍රිය පහ වැඩිලා තියෙනවා. එවැනි වැඩි වුණු එක්කෙනාගේ සංකානේ සමථ ඒ ජීවිතයේ සෝවාන් වීමට පමණයි වැඩිලා තියෙන්නේ. සමාධි සකදාගාම වෙන්නත් පුළුවන්. අනාගාමී බව ලබන්නත් පුළුවන්, අරිහත්ය ලබන්නත් පුළුවන්. ඔය අතර තේ විද්‍යාව ලබන්නත්, සත්‍යමිත්‍යා ලබන්නත්, චතුපරිසම්පදා ලබන්නත් පුළුවන් අය ඉන්නවා. ඒ අධිකතරව හොඳින් ඉන්ද්‍රිය වැඩමු අය පෝෂණය වෙච්ච අය. ඒ සියල්ල තෝරා ගන්නේ මේ ඉන්ද්‍රිය පරෝපරි ඥාණයෙන්. ඊළඟට ආශය අනුසය ඥානෙ කියන්නේ ආශය අනුසය චරිත අදිමුක්ති භාව්‍ය අභාව්‍ය කියන මේ පුද්ගලයන් මේ ලක්ෂණ වලින් තෝරා ගන්න හැටි ගැනයි. ආශය ආශය කියන්නේ පුද්ගලයාගේ පිළිගැනීම. ආශය කියන එකේ නියම තේරුම නැවතුම් පොළ. නැවතුම් පොළට ආශය කියනවා. එතකොට පුද්ගලයාගේ సంతානයේ මොන අරමුණු ගත්තත් හිත යම් කිසි තැනකින් රැඳෙනවා. ඒ රැඳෙන තැන් කීපයක් තියෙනවා. ආශය කියන්නේ සස්ස තුච්ඡේද මේ දික්ඛේචේ කාන්ති නේත්තේවානු ලෝමිකී යථා භූතං ච අඥානං ඒතං ආශේ සද්ධිතං කියලා අට කතාවල සඳහන් කරනවා. සාමාන්‍ය ප්‍රතුජන ලෝකයාගේ සිතේ නවතින තැන් දෙකයි තියෙන්නේ. ඒ තමයි සස්සත උච්ඡේද කියන මේ දෘෂ්ටි දෙක. සස්සත කියන්නේ සදාකාලික ආත්මයක් පිළිගන්නවා. ජාද කාලේ බොහෝ දෙනාට තියෙන සදාකාලික ආත්මයක් පිළිගැනීමේ වැටහීමයි. බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සර විශේෂයෙන් මේ Hindu ආගමේ Brahma ආගමේ උගන්වන්නේ සදාකාලික භවයෙන් භවයට යන ආත්මයක් කියනවා. දැන් අද තියෙන වෙනත් ආගම් වලත් හඳුන්වන්නේ සදාකාලික අපාය, සදාකාලික දිව්‍ය ලෝක කියලා. ඒවත් කියනවා සාස්වත දෘෂ්ටි කියලා. සමහර කෙනෙක් මේ භෞතිකවාදී අදහන කොට තියෙනවා පරලොවක් නැහැ කියලා. මත ඉපදීමක් නැහැ. මේ ජීවිතේ පමණයි. මේ ජීවිතේ මරණ කොට ඒ කොටස් වලට එකතු වෙනවා. එතනින් අවසානයි කියලා කියනවා හිතෙනවා. ඒක තියෙන උච්ඡේද දෘෂ්ටිය කියලා. මේ සාස්වත උච්ඡේද කියන දෙක තමයි බලවත්ම දෘෂ්ටි දෙක. මේක බොහෝ දෙනාගේ සිතේ බල ප්‍රවත්වන පිහිටින් දෙකක්. එක්කෙනෙකුට ඒකයි පිහිටන්නේ. එක්ක සදාකාලික ආත්මය පිළිගන්න නැත්නම් පරිණිමත් ඉදීමක් නැති වෙන උච්ඡේදවාදී හිතේ පඳිනවා. ඊළඟට බුද්ධ ධර්මයේ ඇතුළේ තියෙනවා යථා භූතං කියඥානං කියලා. ඒකට කියනවා අනුලෝම ශාන්තිය කියලා. අනුලෝම ශාන්තිය කියන්නේ දැන් යම් කෙනෙක් විපස්සනා වඩනවා. විපස්සනා වැඩීමේදී මේ පටිච්ච සමුප්පාදයේ සම්මාසනය කරන තැනක් තියෙනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. ඒ කියන්නේ විපස්සනා අවස්ථාවේ ධිට්ඨි විසුද්ධිය ළඟට කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය ලැබෙනකොට තුන් ලෝකයේ පිළිබඳව තුන් භවයේ පිළිබඳ යථා භූත ආභෝධයක් ලැබෙනවා. මේ හැම දෙයක්ම කෙනෙක් මවනවා නෙමෙයි, ඉබේ හට ගන්නවා නෙමෙයි, හේතුඵල පරම්පරාවෙන් පවතිනවා කියන කාබෝධ වෙනවා. එතකොට ඕගේ සිත නිතරම පවතින හේතුඵල ධර්මයන් පිළිබඳව හැඟීමයි. ඒකට කියනවා යථා භූත ඥානේ ආශේ කියලා. මාර්ගඵලාභීන් වහන්සේලාටත් මේ විදිහටම ආභෝධයක් ලැබෙනවා. දැන් සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන උතුමන් නැත් උපදිනවනේ. ඒත් තමාට නියමිත තැනක උපදිනවා. ඉපදීම සම්බන්ධව ඥාති නිස්ථානයේ තමයි පිළිගැනීම තමයි එතන ආශ්‍රේකක් යථා භූත ඥානෙමයි. ඒක තියෙනවා තින් භංග ඥාන, භා ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිත කම්මිතා ඥාන, පරිසංකානුපාසනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන කියන අවස්ථා. එයින් සංකාරුපේක්ඛා ඥාන අවස්ථාත බොහෝසෙයින් මාර්ගඵලා ධුතමංගේ ආශය හැටියට හඳුන්වන්නේ සාතන් වාසයේ තාසයක් ඇත්තේ නැ උන්වහන්සේගේ ආශය නම් නිර්වාණය අරමුණු කිරීමයි. ඊළඟට අනුශය කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිටේ බලගතුව මේ ශක්තිමත් නොනැසී පවත්නා ප්‍රේස ධර්මයන් හතක් ගැනයි. ඒවා තුනී වෙලා තියෙනවද, තාමත් මේ බහලව තියෙනවද, ගොරෝසුව තියෙනවද, ඕලාරිකව තියෙනවද කියලා තෝරා ගැනීම ආශය අනුශය ඥාණයෙන් කෙරෙන්නේ. ඊළඟට එයා අනුශය කියනකොට ඒවා තාමගත කෙලස් කියලා කියන තාම කියන ශක්තිමත් කියන එකයි. ඕන වෙලාවක අර නිින්දෙන් නිදාගෙන අවදි වෙනවා වගේ කපාක් නැගිටිනවා. දැන් නාගයා නිදාගෙන ඉන්නා වගේ හිතේ නමුත් උට කොල්ලකින් හරි තට්ටු කළා නම් වහාම පෙනේ නංගනවා. එනේ උසලා පෙන්නනවා. ඒ වගේ තමයි මේ අනුශය ධර්ම හත. අර මොනක් ලැබිච්ච ගමන් නැගිටිනවා. එව කාම රාගානුසය, අතිගානුසය, මානානුසය, දිත්තානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා හතක් තියෙනවා. ඒ හතක් තිබුණාට කෛෂක ධර්ම වශයෙන් ඔතන තියෙන හයයි. අද භවරාගානුසය, කාමරාගානුසය එකතු වීම මොකද තෘෂ්ණාවමයි. එනිසා අනුසය ධර්ම සියල්ල බුදුරජාණන් වහන්සේගේ නුවණින් තෝරා ගන්නවා මේ ඥානයෙන්. ඊළඟට චරිත කියලා කියන්නේ පුද්ගලයන් පෙර ජාතිවල කළ කුසල් ලකුසල්. පෙර ජාතිවල මොනතරම් කුසල් කළා තියෙනවද මොනතරම් අකුසල් කළා බාධක එහෙම තියෙනවද කියලා. ඒ චරිත පිළිබඳව සියල්ල උන්වහන්සේ දැනගන්නවා. ඊළඟට අදිමුක්ති කියන්නේ ඒ පුද්ගලයන්ගේ సంతානයේ තියෙන චිත්ත සංකල්පනා ප්‍රාර්ථනා. එයාට කියනවා හීනාදිමුත්තිකතා පනීතාදිමුත්තිකතා කියලා. ඒ කියන්නේ අයහපත් මේ ප්‍රාර්ථනා යහපත් ප්‍රාර්ථනා. එමගේ හීන ප්‍රාර්ථනා ප්‍රනීත ප්‍රාර්ථනා. සදාන් වෙනවා දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නිවර්ණ පහක් කියනවනේ. ඔය නිවර්ණ පහට අනුව හිතන වට කියනවා හීනාදිමුත්තිකතා කියලා. ඒ නීවරණයන්ගෙන් තොර සිටිවිලි වලට කියනවා කණීතාදිමුත්තිකතා කියලා. දැන් සඳහන් වෙනවා මේ දේශනාවේම දුක. ජීවිතයක් ගත කරන සමහර බොහෝම සැපෙන් ජීවත් වෙනවා. ඔහුගේ සිතේ පැවැත්ම තියෙන තව තවත් ඒ සම්පන්න ලබන්නේ. ඒකත් හීනාදිමුත්තිකතාවක්. තාක්ෂණික දිවි ජීවිතයක් ගත කරනවා ප්‍රශ්නාංශයක් අනුභව කරනවා නමුත් ඔහුගේ හිතේ තියෙන නෛෂ්ක්‍රාම්‍ය අදහස් හෝටවනකම තියෙන සංසාරයෙන් එතරේලා නිවන් දකින්න ඥාන මාර්ග පාල බණ්ඩ ඒ ඔහුගේ තියෙන ප්‍රණීත අධිමුක්තිතාවයි. එවැගේම සමහර කෙනෙක් ඉන්න බොහෝම තරහ යනවා. බොහෝම තරහ යනවා. තරහනේ ඒක කවදාකවත් අඩු කරගන්නේ හිතන්නේ නැහැ. ඒක මොහොත Taman ලොකු ආභරණයක් වගේ හිතාගෙන ඉන්නේ. ආදම්බරයක් වගේ හිතාන ඉන්නවා. ඒක ප්‍රාහීනාතිමුත්තිකතාවක්. තා සමහර කෙනෙක් ඉන්නවා තරහ ගන්නවා. නමුත් ඒ තරහ ගන්න නමුත් ඔහුගේ සිතේ තියෙන අනේ මම මේ තරහ නැති කරගන්න ඕනේ. මේක මට අවාසනාවක් මේ කන්තරාදායක දෙයක් කියලා. ඒකෙන් නිදහස් වීමේ හිතේ චේතනාව ඇති කරගන්න අන්න ප්‍රණීතාදිමුත්තිකතාවක්. සමහර කෙනෙක් තියෙන මිද්ද බහුලයි. ඕ ඒකටම යට වෙලා ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න හිතන්නේම නැහැ. ඒ හීනාදිමුත්තිකතාවක්. සමහර කෙනෙක් කියනවා නිදිකරා වැටෙනවා. නමුත් ඔහුගේ ඕනකම තියෙනවා මේ නිදිකරා වැටෙන්නේ නැතුව තීන මිද්ද නැතුව යම්කිසි යහපත් කුසලයක් කරන්නේ ඉතේ ඕනකම තියෙනවා. ඒක ප්‍රණීතාදිමුත්තිකතාවක්. ඔය වගේ උද්දච්ච කුච්ච විචිකිච්ඡාදී හැම අකුසලයක් සම්බන්ධවම සඳහන් වෙනවා. ඒ අකුසල ධර්මයන් ඇතක් ඔහුගේ හිතේ තේනවා නම් මම මේ නිදහස් වෙන්න ඕන මේක අත්හරින්න ඕන මේක යටපත් කරන්න ඕන කියලා ඒක ප්‍රණීත අධ්‍යාසයයි. එසේ නැති කෙනා හීනාදි මුක්තිකතාවක් ඇති කෙනෙක්. මෙන්න මේ නිසා සරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ පුජ්‍යලයන්ගේ సంతානයේ කියන අදහස් උන්වහන්සේ මනමින් තේරුම් ගන්න බැවින් පුජ්‍යලයන්ගේ සුදුසු ධර්ම දේශනා කරන්න සමර්ථ වෙනවා. ඊළඟට සඳහන් වෙනවා භව්‍ය අභව්‍ය කියන මේ අවස්ථා දෙකේ. අර වගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ඥාන ගුණ මේවා යම් කෙනෙකුගේ సంతානයේ අභාවිත නම් වැඩි දියුණු වෙලා නැතිනම් ඔහු කර්මාවරණ, කෙලේශාවරණ, විපාකාවරණ, එවාගෙම උපවාදාවරණ, එවාගෙම ආනාවීතික්‍රමණාවරණ කියන මේ ආවරණයන්ගෙන් යුක්ත නම් ඔහු අභාවිය පුද්ගලයෙක් ඇටියට හඳුන්වනවා. කර්මාවරණ කියන්නේ පංචානන්තාරයේ කර්ම කරනවා. කෙලේශාවරණ කියන්නේ නියත මිසදුතු ගන්නවා. විපාකාවරණ කියන්නේ විපාකාන්තරය කියලා කියන්නේ අහේතුක දුහේතුක උත්පත්තියක් නම් ඥාන මාර්ග පහළ දෙන්නේ නැති වෙනවා. සාගේන උපවාදාන්තරය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාට අපහාස කරනවා. සාගේන ආනාවීතික්‍රමනාන්තරය ආවරණ කියලා කියන්නේ සමාරක්නා සීලය දන දන කඩා ගන්නවා. මෙන්න මේ කියන කාරණා පහෙන් යම් කෙනෙක් ප්‍රමාද විහරණයෙන් ඉන්නවා නම් ඔවුන්ට කියනවා අභව්‍ය පුජ්‍යලෝ කියලා. යම් කෙනෙකුට කර්මාවරණයක් නැහැ, ඉලේසාවරණයක් නැහැ, විපාකාවරණයක් නැහැ, ත්‍රිහේතුක උත්පත්ති ලබාගත් කෙනෙක් උපවාදාන්තරවකුත් නැහැ. ආර්යයන් වහන්සේලාගෙන බොහොම ප්‍රසන්නයි. එවාගෙම ආනාවීතික්‍රමනාන්තරයිකුත් නැහැ. ඔහු සීලය මැනවින් ආරක්ෂා කරනවා. මෙන්න මේ විදිහට ඒ ආවරණ ධර්මයන්ගෙන් තොරනම් ඒ සියලු දෙනාම භවය කුජලයන් හැටියට තෝරා ගන්නවා. එතකොට සරුවඥන් වහන්සේ සෑම උදෑසන කල්යම් පාලෙක මේ බුදු ඇසින් ලෝකේ බලාවදරනවා. සංඝයා භාගයේ ඉරදැස යන වෙලාවේ නැවතත් 12 කෝටි ලක්ෂ වාදයක් මහා කරුණා සමවතට සමයදී තිංගනතුරු බුදු ඇසින් දසදහසක් ලෝක ධාතු බලනවා. මේ දේත දවල් කාලය ගැන රාත්‍රී කාලය ගැන බලමින් ලෝවැඩ සැලසීමේ උතුම් ඥාන සම්ප්‍රද දෙකක් තමයි මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශය අනුසේ ඥාන දෙක. ඊළඟට සඳහන් වෙන්නේ යමක මහා ප්‍රාතිහාරී ඥාන. යමක මහා ප්‍රාතිහාරී ඥානයක් විශිෂ්ට ඥානයක් කිසිම ශ්‍රාවක කෙනෙකුට කළ නොහැකි විශිෂ්ට ප්‍රාතිහාරයක් පෑමේ නුවණ. ඒ කියන්නේ අවස්ථානුකූලව යමා මහා පෙළහර පාන්නේ. දැන් අර ආශයානුසේ ඥාන ඉන්ද්‍රිය පරෝපදී ඥානයෙන් දැකවදාරන අතර සත්‍යයන් අතර සමහර කෙනෙක් ඉන්නවා බුදු මහිමේ දකින්න නැත්නම් ප්‍රබෝධ වෙන්නේ. ඒ කෙනෙකුට බුදු මහිමේ දැක්වීම සඳහා තමයි යමා මහා පෙළහර පාන්නේ. පිනිතුන් දන්නා නේද? බුදු වීමෙන් වසරක් කිරෙන්නේ පොසේ විසක් පොය දාසේදී 20000ක් රහතන් වහන්සේ සමග වැඩම කොට වදාළානේ කපිලවස්තු පුර නුවරට. ශාක්‍ය කෝණික කෝලිය දෙනුවර වාසී වැඩි හිටියෝ වඳින්නේතුව තමන්ගේ බාල ඇත්වේශරාට ධම්ම වඳින්න. එහෙලාව සරුවත් යන් වහන්සේ සිළු දලාගේ මාන මර්ධනයේ පිණිස මොකද සිද්දකෙනේ? අතීත බුදුවරයන් වහන්සේලා මෙන්න සිය රටට වැඩියාම ගගනතලයට වැඩම කළා. රුවන් සක්මනක් මවා යමා මහා පෙළහර පාන්න පටන් ගත්තා. යාචාරී සිද්ධිය. ඒ වෙලාවේදී බුදුම දේවල් සිදු වුණා. මහා පොළොවද කම්පා වුණා. දසදහසක් ලෝක ධාතූට මේ ප්‍රාත්‍යහාරය දකින්න සැලැස්සුණා. වෙලාවේදී ඥාති පිරිස බිමි දිගා වෙලා නමස්කාර කළා. තෙරුවන් සරණ ගියා. විශේෂතුරු දාශේෂණා පවත්වනකොට මහා පොළොව කම්පා වෙලා පුකුරු ගහ වැස්සා. පුකුරු ගහ කියන්නේ නෙළුම් ගහයි. නෙළුම් ගහ කියන එක තේරුම තෙමෙන්නේ කැමැති ඇත්ත තෙමෙනවා, තෙමෙන්නේ කැමැති නොකමැති ඇත්ත නොමැති යනවා. මේ වාගේ පුදුම දේවල්. එදා වාසියේදී බුද්ධ වංශ දේශනාව, චර්යාපිටක දේශනාව, අනාගත වංශ දේශනාව පැවැත්වූ මොහොතේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණ අසංකේයයක් පිරිස මඟඵල නිවන් සුව ලැබුවා. මේ වගේම තව අවස්ථාවක් තමයි බුදු වීමේ 7 වෙනි වසරේදී සරත් නුවර ගන්ධබ්බර උත්සමූලයේදී තීර්ථකයන්ගේ මාන මර්ධනයේ සඳහා සීල සරුවක්යන් වහන්සේලා අනුවම යමා මහා පෙළහර පාන්න පටන් ගත්ත දසදහසක් වකට තියෙනවා. ඒ දවසේදී රැස් වූ පිරිස අතර මිනිසයන් 20 කෝටියක් දෙනා මගඵල නිවන් සුව ලැබුවා. ඒ ආචාර්ය ප්‍රාතිහාර්ය දැකලා. එවැනිම තවත් අවස්ථාවක් තමයි පාටික සමාගමයේ. පාටික මේ සමාගමයේදී යමා මහා පෙළහර පාලා 14 කෝටියක් දෙනා මගඵල නිවනට පමුණවා වදාලා. මුලින්ම යමා මහා පෙළහර පාන යෙදුනේ බුදු වීමෙන් 2 වෙනි සතියේදී දෙවියන්ගේ ශක දුරු කරන්න එක මිනිසයන් දැකලා නැහැ. ඒ සිදුවනේ බෝධි මූලයේදී අහසේ. එවැනිම 5 වෙනි වරට අපේ ලංකාවේ යමා මහා පෙළහර පෑම සිද්ධ වුණ අදිෂ්ඨාන බලයෙන් ඒ තමයි රුවන්මැලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ද්‍රෝණියක් සරුවක් ධාතුන් වහන්සේ නිදාංගත වෙන අවස්ථාවේදී බුද්ධ අධිෂ්ඨානයේ සරුවක් ධාතුන් වහන්සේ අහසට පැන නැගලා නිර්මිත බුදුරුව මැවිලා යමා මහා පෙළහර පෑම සිද්ධ වුණා. එදා දෙවියන් මිනිසයන් අතර 12 කෝටියක් දෙන සිව් පිළිසිම ඥානලාභීව රහත් වුණා. මෙන්න මේ යමා මහා පෙළහර පෑම කියන්නේ කුමක්ද? ඒක ආචාර්ය ප්‍රාතිහාරිය. එනි කිසි කෙනෙකුට කරන්න බැරි ප්‍රාතිහාරියක්. ඒ කියන්නේ සාරුවක්ඥන් වහන්සේ අහසට පැන නගිනවා. ස්වං සක්මනක් මෙවී ගන්න මවා ගන්නවා. නිර්මිත බුදුරුවක් මවා ගන්නවා. ඉරියව් මෙලස් කරනවා. එක්ක බුදුරජාණන් වහන්සේ හිතගෙන නිර්මිත බුදුරජාණන් වහන්සේ සක්මනේ නැත්තම් වාඩිලා නැත්තම් සතපීගෙන ඔයගේ දෙදෙනා වහන්සේ ඉරියව් මාරු කරනවා. මේ දේහ තුලින් සවනක් බුදුරයා සිහිදුවනවා. ඊළඟට ශරීරයේ උඩුකයෙන් ගිනි කඳ යටිකයෙන් ජල කඳ ආයමත් යටිකයෙන් ගිනි කඳ උඩුකයෙන් ජල කඳ මේ වාගේ ශරීරයේ ඉදිරිපසින් පිටිපසින් ගිනි කඳ ජල කඳ දෙපැත්තේ මාරුවේ මාරුවට විහිදුවනවා. එවැගේම දකුණු ඇසින් වම් ඇසින් දකුණු කංශය දුරින් වම් කංශය දුරින් දකුණු නාසිකා සුදුරින් වම් නාසිකා සුදුරින් දකුණු උරහිසින් වම් උරහිසින් එවැගේම ශරීරයේ මේ දකුණු ඇලයෙන් වම් ඇලයෙන් දකුණු පායෙන් වම් පායෙන් එවැගේම ඇඟිල්ලෙන් ඇඟිල්ලෙන් ඇඟිලි අතරින් ඇඟිලි අතරින් එක එක රෝම කෝපයක් ගානේ ගිනි කඳ ජල කඳ මේ සියල්ල මේකවර කරනවාගේ තමයි තේනි කිසි කෙනෙකුට වෙනසක් තියෙන්නේ අතලක් තේන්නේ නෑ මුළු මහා දසදහසා ලෝක ධාතු ඒකාලෝක වෙනවා මේ ගිනි කඳ ජල කඳ විහිදෙන වෙලාවේ කුරු භූමියකට සිංසාවක් වන්නේ නෑ ඒ ආචාර්ය දුතුහාම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා නියමිත බුදුහාමුදුරුව පිළිතුරු දෙනවා නියමිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරන අපේ සරුවක්යන් වහන්සේ පිළිතුරු දෙනවා මේ වාගේ ආචාර්ය අද්භූත සියල්ල දෙක දෙක බැගින් එකවර යොමු කරන්නේ ප්‍රාතිහාරියක් තමයි යමක මහා ප්‍රාතිහාරිය මේ පිළිබඳව සියල්ල දන්නා ඥානය යමක මහා ප්‍රාතිහාරී ඥානය එයින් දර අවබෝධඥානය ලබා දෙනවා සරුවක්යන් වහන්සේ මහා කරුණා සමාපatti ඥානේ නමින් හැඳින්වෙනවා බොහොම දීර්ඝ දේශනාවක්. පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වෙන වචන 89 එකින් ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉදිරිපත් කළ වචන පෙළ අනුව නමුත් ඒවා එකින් එකට වාග්යතුන් වහන්සේ ගත්තාම කෝටි ලක්ෂයක් මේ සූවිසියක් කුල්සිවෝට් ලක්ෂ වාරයක් දිනපතා භාවිත කරන මහා කරුණාව. ඒ කරන්නේම මේ ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන ආශානුසේ ඥානෙන් සත්‍යයන් තෝරාගෙන ඊළඟට ප්‍රත්‍යාරිය දෙකීමෙන් ආબોධයේ සුදුසන් තෝරා ගැනීම සියල්ලට හේතු වෙන්නේ මහා කරුණාවයි. ඒ මහා කරුණාවේ தත්ත්වය තමයි මහා කරුණා සමාපatti ඥානෙ නමින් හැඳින්වෙන්නේ. එතන සඳහන් වෙනවා මහා කරුණාව කියන මේ වචනාර්ථය. කරුණා කරුණා කියන එක අපි කවුරුත් හොඳින් දන්නවා. ශ්‍රීපාද යන කොටත් කරුණාවයි කරුණාවයි ඉවරයක් නැතුව කියවෙනවා. සැබවින්ම මේ කරුණාව කරුණාව කියන වචනේ වචනාර්ථය හඳුන්වනවා. පරදුක්ඛේ සති සාධූනං හදේ කම්පනං කරෝතිති කරුණා. අනුන්ගේ දුකක් දැක්කාම සත්පුරුෂයන්ගේ හද තුල උණුවීමක් ඇති වෙනවා. අහෝ මේ දුකෙන් මිදේවා කියන අනුකම්පාව ඇති වෙනවා. මේකට කියනවා කරුණාව කියලා. එවැගේම කිනියේතිවා සත්‍යේසු පසාරියේතිවා කරුණා. ඒ කියන්නේ අනුන්ගේ දුක හිමා ගැනීමේ නිවාලීමේ යම්බඳු හිතක් පහළ වෙනවා නම් ඒකට කියනවා කරුණාව කරුණාව කියලා. එවැගේම සත්සීල සත්‍යයන් වෙත පතුරවන බැවින්ද කරුණා කරුණා කියලා කියේ. ඒක මහා කරුණා කියන්නේ සරුවඥන් වහන්සේගේ කරුණාවටයි. ඒ කියන්නේ වෙන කිසි කෙනෙකුට නෑ එවැනි කරුණාවක්. ඒ කියන්නේ ලෝකේ යන්තාක් මව්වරුන්ගේ කරුණාව, පියවරුන්ගේ කරුණාව තියෙනවා. ඒ ඔක්කොම කරුණාව සරුවඥන් වහන්සේ කරුණාවට අසමාන්තයි. ඒ මේ අසාමාන්ත කරුණාවක් ඇති සරුවඥන් වහන්සේගේ සමාපත්තිසුව විඳින මහා කරුණා සමාපත්ති ඥානයයි සතර වෙන්නේ. ඊළඟට සරුවඥතා ඥානය. සරුවඥතා ඥානය ගැන දීර්ඝ විස්තරයක් කරනකොට අනාවරණ ඥානයත් ඒකටම සම්බන්ධයි. මේ මහා කරුණාවෙන් ලෝකයේ දෙස විහිදුවලා ලෝක සත්‍ය පිළිබඳව අනුකම්පාවෙන් සොයා බැලීමට හේතු වෙන්නේ සියල්ල දන්නා වූ සරුවඥතා ඥානයයි. ඒක ආවර්ජන ප්‍රතිබද්ධයි. ආවර්ජන කියන්නේ හිතුව පැතුව පමණින්ම සියල්ල ඕන දෙයක් දකින්න පුළුවන්. අතීත අනාගත වර්තමාන ඕනම දෙයක් දකින්න පුළුවන්. පිළිගසි බාධාවක් නැතිකම තමයි අනාවරණ ඥාන කියන්නේ. මෙන්න මේ කියන්නේ ෂට් අසාධාන ඥානයන්ගෙන් සමන්වාගත් වූ සරුවඥන් වහන්සේ මේත වසර 2500 2630 විසක්පුර ප්‍රසලස්වක් බොහෝ දවසේදී හිරූ පාරමිතානුභාවයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා තමන් වහන්සේ ඒ මොහොතේදීම ප්‍රීති වාක්‍යයක් හිතින් ආවර්ජන කළ තියෙනවා. අනේක ජාති සංසාරං ගාථාවෙන් තම දීර්ඝ සංසාරයෙහි මේ ස්කන්ධ පරම්පරාව කරන කර්තෘතුමා සොයතුමා සොයසවා නොදෙක අරින්දා අද මම මේ කතුරුතුමා දැක්කා ඕගේ පරාල බින්දා ඕගේ කැණි මණ්ඩල සුණු විසුණු කළා මගේ සිත අසංකතයට ගියා නිම්මත්තේ මට නැත මේ ස්කන්ධ ගෘහයක් කරන්නේ නැත මගේ සිත කෘෂ්ණාක්ෂේ සංකාත අමා මහ නිවනටපත් උනා කියලා ප්‍රීති වාක්‍ය දේශනා කළා. ඒ අවස්ථා සිහිපත් කරමින් අපි සීලවම දෙනා නියම බුද්ධ පූජා පැවැත්වීම වශයෙන් පිළිවෙතින් පිළිගැසෙම නමින් ගිහි බෞද්ධයන් වශයෙන් නිති පංචයේ කොහයට සීල රකිමින් සමති උපාසනා භාවනා ප්‍රගුණ කරමින් දස පුණ්‍යක්ඛ්‍යා දස කුසල ධර්මයන් යෙදෙමින් බුද්ධ පූජා කරන්න අදිෂ්ඨාන කරමු. පරිදුතුම විසින් තම ආරක්ෂා සතර සංවර සීලය මැනවින් රකිමින් එවැනිම ධර්මඥාන භාවනාඥාන ලුවට මෙදා දෙමින් සමති පාසනා භාවනා නියෝගී වෙමින් ඥාන සමාධි සමාපත්‍ය අභිඥා බල විදර්ශනා ඥාන වඩෙමින් අපතම අනුකම්පාවෙන් දීර්ඝ කාලයක් පාදමී පුරා ලෝතුරා බුදු වේ සූවිශාසංකේය නවකෝටි 700,000 ජනයා නිවන් පුර පමුණා වදාළේ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වමු. අද මේ උත්තරීතර විසක්වර ප්‍රසලස්වා බොහෝ දවසේදී අප විසින් කරන මේ සෑම කුසලයක් බුද්ධ පූජාවක් වේවා. අපටත් මේ කරන සෑම උසස් කුසල ධර්මයන්ගේ ශක්තියෙන් අපේ సంతාන තුළ බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් වී අපි බලාපොරොත්තු වන රහත් බෝධියේ පසේ බෝධි අභිසම්බෝධය උතුම් බෝධිඥානයකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාමීර චතුරාරි සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්ත නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසල ආනිසංස ධර්මයේ දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසක ශාවකං. චිරං රක්ඛන්තු ලංකාදීපං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්මදේශනාවේ අරමුණු වශයෙන් අලාකෝන් පවලේ සෑම දෙනා විසින් මේ මාසේ 22 වෙනි දින 69 වසරක ජන්මදිනයේ සමරන්නේ දී අලාකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාස ප්‍රාර්ථනා කරන එසේම සිද්ධ වේවා. එතුමියට දීර්ඝාස වේවා. එවැගේම ශරීරී සමන්තී ඇතුළු සහභාගී වෙන සෑම දෙනාට නිරෝගී සප බල දීර්ඝාස වර්ධනය වේවා. වසර 22කට පෙර ආභාව ප්‍රාප්ත මේ මාසේ 7 වෙනි දින මිය පරලෝකීය නන්ද අලහකෝන් පියානන්තහ යගේ සීලම ඥාතීන්ද මේ කුසල අනුභවයෙන් සුගති සම්පත් කෙළවර අමා මහ නිවන් සුවක් වේවා. බීඑම් ගුණසේකර පවලේ සෑම විසින් කලුන්දාමේ පදිංචව සිට අවුරුදු 22කට පෙර පරලෝ සපත් ජේ.එච්. සම්මණිකේ මෑණියන්තහ අවුරුදු 8කට පෙර පරලෝ සපත් බී.එම් උක්කුබණ්ඩා පියානන්ත රත්නපුර පදිංචව සිට අවුරුදු 15කට පෙර පරලෝ සපත් වූ හෙන්ති පෙරේරා පියානන්තහ මියගේ සියලු ඥාතීන් මේ කුසල් අත්පත් වීමෙන් ඒ සියලු දෙනාද සුගති සම්පත් කෙළවර අග්‍රාමා මහ නිවන් සුව ලබත්වා කියා පින් පමුණුවමු. සුජීතවත්ව සිටින ජී.එම්. සෝමාවතී මෑණියන්ට හා පවුලේ සමට නිදුක් නිරෝගී සුව වාසනාව දීර්ඝාස වේවා. එවැගේම සියලු දෙනාට ගාමීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්ත නිර්වාණාභෝධයේ පිණිසම මේ ධර්ම දානමය කුසලයේ උපනිසය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්දීතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං. ආයුරෝග්‍ය සම්පති සංඝ සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු ස්කයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ත්‍රිපිටක විශාරද ශාසන ධජ මහෝපාධ්‍යාය මහා කම්මဋාණාචාර්ය අතිපූජ්‍ය නා වූ යනි අරිය ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ